10.1.1.3 පඨම උපනිස සුත්තං සාවත්ථියං දුස්සීලස්ස භික්ඛවේ සීල විපන්නස්ස හතෝපනීසෝ හෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ අසති අවිප්පටිසාර විපන්නස්ස අතෝපනිසං හෝති පාමුඤ්ජං පාමුඤ්ජේ අසති පාමුඤ්ජ විපන්නස්ස අතෝපනිසා හෝති පීති පීතියා අසති පීති විපන්නස්ස අතෝපනිසා හෝති පස්සද්ධි පස්සද්ධියා අසති පස්සද්ධි විපන්නස්ස හතෝපනිසං හෝති සුඛං සුඛේ අසති සුඛ විපන්නස්ස හතෝපනිසෝ හෝති සම්මා සමාධි සම්මා සමාධිං හි අසති සම්මා සමාධි විපන්නස්ස අතෝපනිසං හෝති යථා භූත ඥාන දස්සනං යථා භූත ඥාන දස්සනේ අසති යථා භූත ඥාන දස්සන විපන්නස්ස හතෝපනිසෝ හෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගේ අසති නිබ්බිදා විරාග විපන්නස්ස හතෝපනිසං හෝති විමුක්ති ඥාන දස්සනං සේයථාපි භික්ඛවේ රුක්ඛෝ සාඛා පලාස විපන්නෝ තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති තචෝපි පිංගෝපි සාරෝපි න පාරිපූරිං ගච්ඡති ඒවමේව කෝ භික්ඛවේ දුස්සීලස්ස සීල විපන්නස්ස හතෝපනිසෝ හෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ අසති හතෝපනිසං හෝති පේයාල විමුක්ති ඥාන දස්සනං සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ සති අවිප්පටිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති පාමුඤ්ජං පාමුඤ්ජේ සති පාමුඤ්ජ සම්පන්නස්ස උපනිස සම්පන්නා හෝති පීති පීතියා සති පීති සම්පන්නස්ස උපනිස සම්පන්නා හෝති පස්සද්ධි පස්සද්ධියා සති පස්සද්ධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති සුඛං සුඛේ සති සුඛ සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති සම්මා සමාධි සම්මා සමාධිං හි සති සම්මා සමාධි සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සනං යථා භූත ඥාන දස්සනේ සති යථා භූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගේ සති නිබ්බිදා විරාග සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති විමුක්ති ඥාන දස්සනං සීයතාපි භික්කවේ රුක්ඛෝ සාඛාපලාස සම්පන්නෝ තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති තචෝපි පෙංගුපි සාරෝපි පාරිපූරිං ගච්ඡති ඒවමේව කෝ භික්ඛවේ සීලවතෝ සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති අවිප්පටිසාරෝ අවිප්පටිසාරේ සති අවිප්පටිසාර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති පෙයාල විමුත්ති ඥාන දස්සනන්ති